ශාසනාව පවත්වන දීපකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ දෙමාසයකින් පසුව දසදහසක් ලෝක ධාතුන් සැසෙනසේ සියලු සර්වඥන් වහන්සේලා තවස් වෙන අනුත්තර ධර්ම චක්‍රය වෙන සම්මතවස්තරයන් සූත්‍රාන්ත දේශනේ පරස්පර අදාළේ ඇතල කුල පසුලස්වක් පොබෝ දවසටයි මේ සද්ධර්මයේ ලබන උදාහරණයේ එදිනයි ආදි මහා සංඝරත්නේ භාගවුනේ මේ ඇතල කුල දවසේදීමයි සාමුගත කුමාරයන් වහන්සේ උත්පත්ති මංගලයේ සිද්ධ වුනේ ඇතල කුල දවසේමයි ශ්‍රී ලංකා දීපේහි දෙවියන් රක්මයන් මිනිසයන් දොළොස් කෝටියක් රහත් ඵලයේ පිහිටුවමින් ආචාර ආචාර්යම ප්‍රාචාර්ය සහිතව ගුවන්ගලි චෛත්‍ය රාජන් වහන්සේ තුල ලෝණයක් අරුවක් නදාතුන් වහන්සේ උදුරස් පිහිටුවමින් වදා හඳුනන ලද්දේ අදවා ගැසල පොයේ දවසේයි මේ විදිහේ ආචාර්යම සිදුවීම් තුලින් පූජනීයත්වයේ පිපස්සේ ඇදල පොයේ දවසේදී බෞද්ධයන් අතරින් විතර ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනයක සරන් දෙන්න බොහෝ සෙයින් දැනගෙනවා දැන් මේ වේලාවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ ඕර්ණ විවරණයක් වෙනවා ඉදිරිපත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ ධාම සරල ධම්ම මඟක් ගැන හැඳින්වීමයි ඉන්නතුන් අහලා තියෙනා නේද මහා සාගර යදුන් 84000ක් ගැඹුරයි කියලා. දැන් අද කාලේ යදුන් 84000ක් ගැඹුරු මනින්ද සමතයක් නැහැ. නමුත් මේක ඈත අතීතයේ තිබුණු සමතයක්. ඒ මහා සාගරයේ යදුන් 84000ක් ගැඹුරයි කියුවාම පටන් ගැනීම සිටම ඒ යදුන් 84000 ගැඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවක්යන් වහන්සේ මහාරාජ සූත්‍රාන්ත දේශනාවේදී පැවැත්වුවේ. මහා සමුද්‍රය එකතැනින් ගැඹුරු නොවි අනුපිළිවෙලෙන් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එකතැනින්ම අරිහත්ත්වයටපත් නොවි ඉතරමේ පටන් අනුපිළිවෙලෙන් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ ප්‍රතිපදා කියන මේ අනුපිළිවෙලින් සික්ඛාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ක්‍රියා පිළිවෙල සම්පූර්ණයෙන් ගැඹුරු වෙනවා අධිකමයේ අන්තිමයෙන් ගැඹුරු වෙනවා මෙන්න මේක නිසා ඒ සාධක කරගෙන ගාම්භීර වූ ආර්යසත්‍ය මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානයේ තරම් ගැඹුරු කෙනෙක් නොව එදිනෙදා ජීවිතයේ දෙමින් ආර්යසත්‍ය මාර්ගයේ අනුගමනය කළ යුතු ආකාරය ගැන ඉතාම සරල දෙයක් මේ ධර්ම දේශනාවේ මත බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ පිටරණ සමාදානයේදීම බෞද්ධය අවතීර්ණය වන්නේ දැසගන්නේ පියවර නඟන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දැක්කන මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී කටිපදා ආර්ය සත්‍යං මහණෙනි මේ වනාහේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. අයමිනු අරිහු අෂ්ඨාංගිකෝ මග්ගෝ මේ කියන ලබන ආර්ය වූ අෂ්ඨාංගික මාර්ගයයි. සේයේදං ඒ කවරක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යථාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මාදිටියයි යථාවක කුසල නිවරදි කල්පනාව සම්මා සංකල්පනාවයි යථාවක නියානික කුසල යාපත් වචනේ සම්මා වාචාවයි එවැගේම යාභාවක නීයානික කුසල යහපත් ක්‍රියාව සම්මා සම්මන්තියයි යාභාවක නීයානික කුසල යහපත් ආජීවය ජීවත් වීම සම්මා ආජීවයයි එවැගේම යාභාවක නීයානික කුසල යහපත් උත්සාහය සම්මා වායාමයයි යථාවක නියානික කුසල දුතුන් සිහිය සම්මා සතියයි යථාවත විඥානික සේල යාපත්තික දැක්වේ සම්මා සමාධියයි. මේ යථාවත විඥානික කුසල කියන වචන තුන බොහෝ තෙයින් අර්ථ කතාවල දක්වන වචන තුන. ඒක අපි තෝරා ගන්නට ඕනේ. සම්මා දිට්ඨිය යථාවත කියන්නේ කුමක්ද? යථාවත කියන්නේ නිවරදි කියන තේරුමයි. විඥානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේරුමයි. උසල කියන්නේ අකුසල් නැසන කියන තේරුමයි. යහපත් කියන්නේ සියල්ලද පොදු වචනයයි. ඒකෝට සම්මා දිට්ඨිය නම් නිවරදි වූ කුසල් වූ නිවනට සමුන්වන්නා වූ නිවන දක්වා සමුන්වන්නා වූ යහපත් දැක්ම සම්මා දිට්ඨියයි. මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යථාභාවක නිඥානික කුසල කියන වචනේ තිබෙන්නේ. යථාභාවක කියන්නේ නිවරදි. අයථාභාවක කියන්නේ වැරදි. නිඥානික කියන්නේ උද්දේයා ඊවරෙන් ඊවර ඉන්දිය මානුෂ ධර්මාදී සැපයට පමණක් නොව නිවන දක්වාම ගෙනියන ලබන නිසා නිඥානික කියන්නේ. කුසල කියන්නේ අයහපත්දේ දසන යහපත්දේ මතු කරන උතුම් පිළිවෙතට කියන කුසලයේදී ඊළඟට සම්මා කියන මේ වචනේ හේතුමයි මේ වචන තුනකින් දෙක්. සම්මා කියන්නේ යථාභාවක. සම්මා කියන්නේ නිඥානික. සම්මා කියන්නේ කුසල. ඒකත් පැහැදිලි කරගන්න කියන නිවරදි දිට්ඨිය, නිවරදි දැක්ම, නිවරදි කල්පනාව, නිවරදි වචන, නිවරදි මේ ක්‍රියාව, නිවරදි ජීවිතය, නිවරදි උත්සාහය, නිවරදි සිහිය, නිවරදි සමාධිය. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය සත්‍ය මාර්ගය අපි කොහොම සරලව වටහා ගන්නට ඕනේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙවියන්ටත් මනුෂ්‍යයන්ට බඳුන්ටත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සහිත දෙවි මිනිසුන්ටත් සමස්ත ලෝකයේම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනෙමේ කුණ වචනෙන් ආමන්ත්‍රණය කර ඒ ආර්ය වූ සරුවක්යන් වහන්සේගේ මාර්ගයේ දැරින් ආර්ය මාර්ගයේ සංගත දැරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක තේරුම් ගන්න. ඒ වගේම බුදුවරු, රහතන් වහන්සේලා, සහතන් වහන්සේලා, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි ආභෝධයක් ලබාගත් දැනින් නිවැරදි ජීවිතයක් උදාසක් කරගත් දැනින් ආර්ය කියන මේ වචنين භාවිත කරගනි. හඳුන්වන. ඒ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාද, සේසු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයට පැමිණෙන්න මාර්ගය නිසා මේක කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී. අනිත් කාරණය ලෝකේ යම්කා මාර්ග ප්‍රතිපත්ති ඇතොත් ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඉතින් දන්නවන්නේ ධම්මසාරයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම ධාතාවේ කියනවානේ. කොහොම ලස්සන එහෙමනම් ඒ කියන්නේ මක්ඛානක්ඛං විසෝසෙතෝ සක්ඛානං චතුරෝපදා ඉරාගෝසෙතෝ ධම්මානං සිතදානං චක්කුම මාර්ගයන් අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතරින් සදාතරක් ඇති ආර්ය සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් විරාග නිරෝධ සංඛාත නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දෙපාර්ශ්ව මතයෙන් පසක් ඇති සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සියලුම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය දැනින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. අපි සලකා බලන්නට ඕනේ විතරණේ සමාදානයේ පටන් බෞද්ධ පිළිවෙත් මඟ සකස්සලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ මාර්ග සිත්තරේ ඵල සිත්තරේ. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලැබෙන්නේ සෑම කුසල සිත්තියක් පාසා. ඒ කියන්නේ ඊතරණ සමාදානයේ පටන් සෑම කුසල සිත්තකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. දැන් තවත් දකුණු දිශා වැඩගත් යෙදීමක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට දෙක කරනවා. ඒකනේ සීල සමාධි ප්‍රඥා බැදීම වෙනයි. තවත් කියනවා දෙවියන් තුනක් නේද. ඒකත් කල්ැතු වදාමන සිදීම මේ අපේ ධර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අනුසංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය කියලා කොටස් තුනක් මේක තියෙනවා. පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය. මේ වැදෙන්නේ ආර්ථා තුනට ඒ සිත් අනුව. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්යශ්‍රේෂ්ඨ ආදි මාර්ගයක් කියනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් කියනවා. සර්ව සංග්‍රාහක මාර්ගය කියන්නේ සෑම කුසල් සිත්යක් වාසාම මේ මාර්ගාංග දෙදෙන බැවින් ඒ සම කුසලයක් නම් කුසලයකට ඇති පැහැදිලි ධර්මයක් දෙකම මාර්ග කියන වචنين භාවිතා කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ බින්දුතුන් පංචින් සමාදන් වුණා නේද? මේ පංචින් සමාදන් වීමට ඵලමින් සාධකාර දුන්නා. මේ සාධකාරය තුළ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරය කියනවනේ. নমස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට සිතරණ සමාදන් වුණා. එක එක වචනයක් වාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. ඊළඟට පංච සීලයේ සමාදන් වුණා. එක එක වචනයක් වාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙනවා. අපි සලකා බලමු. මෙතන තියෙනවා පංචාංගික අෂ්ටාංගික පරව සංග්‍රහය කියන කොටස් තුනම. ඒ කියන්නේ සාදු කාල දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ කොයි විදිහේ කුසල් චිත්තද කියලා බලන්න. ඒ කුසල් චිත්තවලින් දුමුදුවන්ගේ ගුණ සිහිෙන් නගාගත්ත කොම නැසසහගත සිතක් ඥාන සම්ප්‍රයුක්ත සිතක් ඉතන තියෙනවා. කොම නැසසහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිතක් ඉතන තියෙනවා. ඒ සිතේ තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වගේම අභිධර්මයේ ගන්න තින්න තුනේ දේශයෙන් මතක් කරගන්න පුළුවන්. දැන් මේ චිත්තචෛතසිකයන් සම්බන්ධ විස්තර කොහොමද කියන්නේ අපි කාලේ දන්නේ නැහැ. නමුත් මෙතන තියෙනවා ධර්මතා 34ක්. අන්නේ සමාන චෛතසික 13යි, ශෝභනතා ගාන 19යි, 22යි, ප්‍රඥාවයි 3යි, සුසාසිතයි 34යි. මේ 34 මතක තියාගන්න ඕනේ. මේ ධර්මතා 34ේ තියෙනවා මාර්ගාංග පහක්. එමනවා මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨිය. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවානේ කුසල විකාරකය. ඒක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවානේ ඊර්ය. මේකද කියනවා සම්මා වායා. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා එළඹසිත සිහිය, සාදු කියන සිහිය. ඒක සම්මා සංකල්පය. මේ ධර්මතා 34 ඇතුලේ තියෙනවා ඒ සිත එකඟත්වයේ පමුණුවන ඒකග්ගතාග්ගය සිටි. ඒක සම්මා සමාධිය. එමක් එකද. ඒ නිදානිය කියන සාධුකාරදීනේ කුසාලිතේ ඥානයේ ප්‍රඥා ඡයිතිකය අමෝ ඡයිතිකය ගාඨාවකයි. නෛරාණිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියව ප්‍රඥාව නිවැරදි. නිවැරදි දිට්ඨියක් එවැගේම නෛරාණික දිට්ඨියක් එවැගේම කුසල සම්මා දිට්ඨියක් මෙතන තියෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨි. ඒ වගේම මෙතන තියෙන සාධුකාර ධීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම් අව්‍යාකාද අනිංසා සංකල්පන තුළින් එකක්. ඒ කියන්නේ සාධුකාර දෙනකොට අපේ හිත වැඩ කරන්නේ සාධුකාර ධීමෙන් අපට නිවන් මඟ අවදි වෙනවා, ආලෝක වෙනවා, නිවන් දැකෙන්න හේතු වෙනවා කියන සත්‍යය. අන්න නෙක්ඛම් සංකල්පනාව. අනිත් කාරණය අපි යමක් මොහොතවත් ඒ නාමයේ අපේ සිතේ අකුසලයේ දෙයෙන් අකුසල සිතිවිලි දෙයෙන් නික්මුණා. එනිසා එතන තියෙන කල්පනාව නික්කම සංකල්පනාව. ඒ සාධුකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාධුකාර දෙනවා නේද සිතේ ලොකු සංකීර්ණයක් වෙනවා මෛත්‍රියේ කුච්චේට. ඒකෝට අව්‍යාකාර සංකල්පනාව. ඒ සාධුකාර දෙන වෙලාවේ කිසියෙම කෙනෙකුගේ හිතේ නැහැ තරහ, ව්‍යාකාරය, අනුන් නැතන වලතන, අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා සාගර සිතිවිලි නැහැ. අවිහිංසාකාරය. එනිසා සම්මා සංකල්පනාවක් නෙකේ. ඒ වගේම සාධුකාර දෙන්නේ එතන සිටේ වැඩ කරනවා උතුම් දීර්යයක්. සාධුකාර දෙන්නේ සද්ද නඟලා දීර්සිතේ දීර්යයක් කියනවා. ඒක සම්මා වායාම. එතන කියනවා සාධුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යට වෙන. නූපන්න උතුම් කුසලයක් උපදිනවා. උපන් කුසල වැඩිනවා. මෙන්න සම්මා වායාම. ඒවා කියන්නේ වෙලාවේ මේ සාධු කාර්ය දෙන්න දුහත් නගා ගන්නවනේ. මේ දුහත් නගා ගන්න වෙලාවේ අපේ සිතේ පහළවන්නේ බුදුන් කෙරෙහි ප්‍රසාදවත් සිතක්. බුදුන් ඉදුණ සිහි වෙලාවේ සාධු කාර්ය දෙන්නේ ඒ වෙලාවේ සම්මා සතිය අපට දෙන්නදී. ඒවා මෙන්න එක ගැප්පේ. එතන පිහිටා තියෙන්නේ. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාධුකාර දුන්නේ. බලන්න අපි ආධ්‍යාත්මික මාර්ගය ඇතුළෙන් සාධුකාර දුන්නේ. ඒවා කියන නමස්කාරය කියන වෙලාවේ චිත්ත නීතියක් චිත්ත නීතියක් ගානේ ජරන් චිත්තක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි. ආධ්‍යාත්මික මාර්ගයෙන් පංචාංගික මාර්ගය උත්තර ලැබෙනවා ලැබෙනවායි. ඊළඟට අපි චිතරණ සමාදාන වෙනවා නේද? ඒ චිතරණ සමාදානයේදී සමාදාන වෙන්නේ වචනයක් වචනයක් පාසාම අපේ සංකාන තුළ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පාණාතු කාතා වේදමණී සික්ඛාපදයේ කියවෙන කොට හිතින් චේතනාව පිහිටවා ගන්නකොට මාර්ගාංග 6ක් පහළ වෙනවා. ඒ මොනවාද මාර්ගාංග 6? අර වගේම සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සිටින්නේ සමාදන්ුනේ. මේ සමාදන් වෙනකොට ධර්මතා තියෙනනේ 34ක්. එතන තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ප්‍රාණඝාතයෙන් වැළකී සිටින උතුම්දයක් ඒක බුදු පසේ බුදු මහරහතුන් වහන්සේට ඇති ගුණයක් මමත් ඒක පිළිගනවා කියලා එතනකොට සම්මාදිට්ඨිය. ඊළඟට ඒ සිතේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියලා කුසල විතරයක්. ඒක නික්කම්ම සංකල්පනාවකට වැදෙනවා. අව්‍යාකාර සංකල්පනාවකට වැදෙනවා. අභිහිංසා සංකල්පනාවකට වැදෙනවා. ඒ නිසා සම්මා සංකල්පනාව එතන තියෙනවා. ඊළඟට එතන තියෙනවා නේද? විරති සම්මා කම්මන්තය. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අයින් කරන ක්‍රියාවක් නේ ප්‍රාණඝාතය. අනුත් උපදෙස් කියලා කිව්වත්, අනුත් විධාන කළ කිව්වත් ඒක කාය කර්මයකයි ඇයිද? එනිසා ඉතින්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමට සමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා. පහළ කරගත්තා. ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය. විරති සම්මා කම්මන්ත ඊළඟට ඒ සඳහා උත්සාහය, ඒ සඳහා සිහිය, ඒ සඳහා එකඟත්වය ඇති වුණා. ඒවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බවට පත් වුණා. බලන්න පංචශීලයෙන් එක ශික්ෂාපදයක් සමාදන් වෙනකොට මාර්ගාංග 6ක් අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අභින්නා දාන වේදමණී ශික්ෂාපදයන් සමාදි කියනකොට ඉතින්දී අර වගේම මාර්ගාංග 6ක් පහළ වුණා. කාමීස මිත්‍යාචාරා වේදමණී සික්ඛාපදං සමාදියාම එකෙන් මාර්ගාංග 6ක්ම පහළ වෙනවා. ඒ තුනේදීම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩි දෙ ලැබෙන්නේ. යන අනිත් පහත්තේ. ඊළඟට අපි බලමු මුසාවාදා වේදමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාග් දුක්ඛයයන්ගෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේදමණී පමණක් නෙමෙයි. සාලාදා නේරමණී කියන වාක් දෙකකින් වැලකෙනකොටම විසුනා වාචා නේරමණී, කරුසා වාචා නේරමණී, සම්පක්ඛලාපා නේරමණී අතරම සමාදන් වුණා වේවා. ඒක නිසා එයින් සමාධිය සංකාමේ වාචී දුක්ඛිත විරතිය නම් වූ විරති සම්මා වාචාව පහළ වෙනවා. ඒකද සම්මා දිට්ඨි, සම්මා සංකල්පණම්, සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග 6ක් තිබෙන පහළ වුණා. ඒ වගේම සුරාමේරේ මධ්‍ය සමාදට්ඨාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා සම්මන්ත කියන මාර්ගාංගයත් එක්ක හයිදෙන්නේ. දැන් මෙතනින් පහදා ගන්න පුළුවන් වුණ අර විතරමේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කරේ කොහෙද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේ. මේ වගේම අපි සංඝරත්නයේ දුතුහිත ගෞරව නමස්කාර කළා. මේ නමස්කාර කරනවා පසක පීඨය වඳිනවා. මේ පසක පීඨය වඳින කොටත් මාර්ගාංග 6ක් අනිවාර්යෙන් පහළ වෙනවා. ඒ කියන්නේ එතන සම්මා වායාම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග 6ම 15. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපි යම් යම් කුසලයක් කරනවා නම් ඉතාම සරල, ඉතාම දෙදි වේලාව, ඉතාම කුඩා කුසලයක් කළොත් අපේ සංසාරේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවාට කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න කියන කතාව බොහෝම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍යගත වෙලා එක්තැන් වෙලා දසසීලයේ සමාදන් වෙලා එහෙම නැත්නම් පරිදි වෙලා එහෙම නැත්නම් දුසාංගධාරී වෙලා මේ විදිහට සොහොන් පිටතේකට වෙලා ගහක් මුලක වෙලා පමණක් වැඩියක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමස් අය එසේ කරක්වා මේකෙන් ඊ බෞද්ධයන්ට එදිනදා සමාජයේ සෑම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාමෝ කටයුතු වල ගැලීමටයි ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙක කියලා තියෙනවා. ඒ නිසා නේද මහා සාගර එකතැනින් ගැමුණේ නැත අඟලෙන් ඊයෙන් දෙයෙන් බඹයෙන් මෙහෙම ගිහිල්ලා කියලා මාමේරු පාදක සමයේ තේනවල යතුන් අසුවාදා ගැමුරයි. අද අනුදාසස්වා මාමේරු කාරුණිකේ සයචින්දු විද්‍යාවක් නේ. නමුත් ලෝකුරා බුදුරජාණන් වහන්සේ සහතන් වහන්සේලා අභිප්‍රායවාදී ලොක් දැකලා තියෙනවා. මහා සාගරයේ ප්‍රදේශයේ තයාගන්න බැරි නිසා මන ගන්න බැරිුදී. එසේ නමුත් 84000ක් වඳුන් තරම් ජමුණැති මහා සාගරයේ දැසගන්නේ අඟලෙන් පටන් ගලන. ඒ වගේ ඉතරනේ පටන් ගන්න සාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධිය, පතේ බෝධිය, ලෝකුරා සම්බෝධිය දක්වාම ජමුරට ගමන් කරයි. මේ ගම්මීර ධර්මය සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ හදා ගන්නට උනේ කලින්. අපේ ගමනක් යද්දී මල් ගහක් දැකියා. බොහෝම ලක්ෂණ මාත්‍රිකලා තියෙනවා. ඉතින් ලක්ෂණ මාත්‍රිකලා තියෙන කොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න සැලැත්තා දිතින් හරි ලක්ෂණ මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මාදිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාව සම්මා සංකල්පනා නෙමෙයි. ඒ වගේ එතනත්තාගේ තෝත මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකල්ප, මිච්ඡා මායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි වය පහළේ. නමුත් බෞද්ධයා එමෙ නැත්තා යෝනිසෝ මනසිකාරය එමත් නැත්තන් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මල් ගහ දැක්වනක පාත් නිතන්නේ සාදු සාදු මේ මල තුන් ලොවට අක්කර ගන්න වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා. ගාපත දික්කෙන්නේ නැහැ, මල් නෙළුවේ නැහැ. ගාවට දින සමන්ගේ චිත බුදු ගුණයක් ආවර්ජන කරගෙන ඒ පූජා මේවා කියලා සිතින් ආවර්ජන කළා. එනේ මාර්ගයන් කුමාරි. අද මාර්ග යන කොට රාත්‍රී කාලේ බොහෝම ලස්සන ආලෝකව දකිනවා. ඒ කියන්නේ බොහොම ලස්සනට ආරවන් වල එමු නැත්නම් යම් තැන් වල සාදසලා උරන් වල මොන ලස්සන විදුලි බුබුල ආලෝක දකිනවා. ඒ හරි ලස්සනයි කියන හේතුවත් වැරදි. එතෙන්ද කියන්නේ සාදු සාදුනේ ආලෝකේ තුන් ලෝකේතම ආලෝකේ දුන්න නිලෝකදීක සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. එනිම් ආර්යශ්‍රේ කුමාරි මේ වගේ හැම දෙතම අපට ඇහැට දකින්න තියෙන කන පැහැෙන ආග්‍රාණය කෙරෙන රසවතෙන් දැනෙන ස්පර්ශයෙන් දැනෙන හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය විසුණු වාසන ආරියම ප්‍රබෝධමත් උනාසේලාගේ මූණ දකින්නට ආරියම ක්‍රියාන් කරයි ප්‍රසන්නයි කොයි නාවක දුක් මුසු මූණක් නැහැ බුදුන් වහන්සේ දේශනා කළා විසුණු වාසයේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවර නංගන්නේ වචනයක් කතා කරන්නේ සිටින්න හිතන්නේ යමක් දිහා බලන්නේ යමක් දිහා අහන්නේ යම් කියක් කරන්නේ එනි කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ. ඒක කීක ගමනිය ලබු. මේ නිවන් මාර්ග බොහොම ප්‍රීතිමත් ගමනක්. මේ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත පීඩාවක් නැහැ. කියන චිත්ත පීඩාවක් සංසිඳෙනවා. කාය පීඩාවක් නැහැ. කියන කාය පීඩාවක් සංසිඳෙනවා. ශෝකයක් නැහැ. කියන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ. කියන පරිදේව හැඳින් පළපින් පවා යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ කියන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික ධම්මයක් නැහැ මානසික ධම්මස පවා යටපත් වෙනවා. කාමයක් නැහැ කියන භාවයක් යටපත් වෙනවා. දේශයක් නැහැ කියන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ කියන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ කියන මාන්නය යටපත් වෙනවා. දිට්ඨියක් ගැන දැකීමක් නැහැ ඒවා යටපත් වෙනවා. ඊර්ෂ්‍යාවක් නැහැ අපිටම අනුන්ගේ සම්පත්තියට මෝදනය වෙනවා. මේ විදිහට තවතින්ද පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝත්තම වෙලාවේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මු පිළිපදිනවා කියන එක සරුවක් යනවා කියලා ආදාන. ලෝකයේම මිනිස්යන් එක්පාර්ශ්වවල සංසන්දනය කළ දැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිළිසක් නැහැ කියන්න පුළුවන්. අනිත් අයට පොත්තරවල් ලෞකික සම්පත් කියන්න පුළුවන්. මේ ලෞකික සම්පත් වලින් ඒ අය විඳින්නා වූ මානසික දෘෂ්ටිය සංකේතයි. ඒ කියන්නේ පිළිති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික ප්‍රුප්තිය බොහොම නිරාමිසයි. බෞද්ධයන් නිතරම කලකන්නේ ධර්මානුකූලව. මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීති ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට පිළිත් දේශනාවක් කරන වෙලාවේ නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවේ ධර්ම දේශනාවකට සමන් දෙවන වෙලාවේ ඒ රෝගියා දේශිතට පහළ වෙනවා බලවත් ප්‍රසාදය. උසාවිත තේලියක් පහළ වෙනවා. ඕගියසිතේ පහළවන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට මේ තැනත්තාට තව ජීවත් වෙන්න දිනකුත් තියෙනවා නම් මේ වර්තමානව රැස් කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ග කුසලයේ හේතුවෙන් ඕගියසිත මතුවෙලා රෝගාබාධ ඇති වෙන්නේ හේතු අකුසල යටපත් වෙලා ඒ තැනත්තා ශූන්‍යන්ත අවේතපත් වෙනවා. මේ ආර්ය